අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ. ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ. යළියේ වියයි සිත කීවත් ඔබ යළියෙන් then